नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदफं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु साधु पिंगतुनी पिंगवत दरुवनी अद निकिनिपुन पोहो दावसे मे गौतम ससुने वेडसिटिये ए अमा निवन दुटु රහතන් වහන්සේලා සිහි කරමින් අද මේ පින්වත් පිරිස සිල් සමාදන් වී සිටිනවා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඉස්සෙල්ලාම දේශනා කළේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවයි ඒ සූත්‍රයේ අන්තර්ගතය චතුරාර්ය සත්‍ය ධර්මයයි එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය පැවසීම මූලික අරමුණු කරගෙනයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පින්වන්ත දෙව් මිනිසුන් ඒ බුද්ධ ශාසනයේ සසරින් එතෙර වෙනවා. කලින් කලට බුදුරු පහළ වෙලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ කීම මේ ලෝකේ තිබෙන යම්කිසි අසිරිමත් දෙයක්. හැබැයි ඔය අතරේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසයාට සැප ලැබෙන යහපත ලැබෙන වැඩපිළිවෙලක යෙදීමට උපදෙස් දෙනවා. ඒකත් අයිති ධර්මයටයි. ධර්මය කියලා කියන්නේ අයහපතින් මුදවලා යහපත සලසන්ට උපකාරී වන උපදෙස්. මේ දේශනාවේ නම මල්ලිකා සූත්‍රය. අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතේ මේ දේශනාව සඳහන් වෙන්නේ. මල්ලිකා කියන්නේ කවුද? කොසල් රජුරුවන්ගේ බිසව. දේශනාවේ හැටියට පේන්නේ මල්ලිකා දේවිය මේ දේශනාව අහලා තමයි තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටිද්දී මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පැමිණුණා. පැමිණලා වන්දනා කළා. හැබැයි මල්ලිකාට විශාල ප්‍රශ්නයක් තිබුණු බව පේනවා. ඒ තමයි ඇගේ රූපේ. මේ හැටියට නම් පේන්නේ ටිකක් තරබාරු කළු පහේ කෙනෙක් වගේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මම මේ ආවි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා කාරණාවක් දැනගන්නයි. ස්වාමීනි, සමහර ස්ත්‍රීන් ඉන්නවා ලස්සන නැහැ. මේ සමහර කියලා කියාගත්තේ කාටද මේ? ඔව්, සමහර ස්ත්‍රීන් ඉන්නවා ලස්සන නැහැ. දුබ්බන්නා. දුබ්බන්නා කියන්නේ දුර්වර්ණයි. දුරූපා, විරූපී. සුපාපිකා දස්සනාය, බලන්න කැතයි. ඒ වගේම ඉන්නවා ඒ බලන්න කැතයි, රූපෙත් කැතයි. ඒ වගේම ඉන්නවා දැන් මේක අහන්නේ මේ සෑහෙන පළල් ප්‍රශ්නයක් අහන්නේ. දාලිද්දාච හෝති අපස්සකාපභෝග. හැබැයි ඒ වගේම දුප්පත්. එතකොට සමහර ස්ත්‍රීන් ලෝකේ ඉන්නවා ලස්සන නැහැ, විරූපී, බලන්න කැතයි. ඒ වගේම දුප්පත්. අමාරුවෙන් ජීවත් වෙන්නේ. කිසිම පිළිගැනීමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ වගේ ස්ත්‍රීන් මේ ලෝකේ ඉන්නවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුනස දෙවෙනි ප්‍රශ්නේ මේකයි. සමහර ස්ත්‍රීන් ඉන්නවා හරි කැතයි. අර වගේම විරූපී බලන්න අප්‍රියයි. හැබැයි සල්ලි තියෙනවා. හරි ධන බලයේ තියෙනවා, පිළිගැනීමත් තියෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? ඊළඟට අහනවා ස්වාමීනි සමහර ස්ත්‍රීන් ඉන්නවා හරි ලස්සනයි, දර්ශනීයයි, දකිනකොට සිත පහදිනවා, උතුම් වර්ණෙන් යුක්තයි. එබඳු අලංකාර රූ සපුවෙන් හෙබි ස්ත්‍රීන් ඉන්නවා හරීම දුප්පත්. එදා වේල කන්න විදියක් නැහැ. කිසිම පිළිගැනීමක් නැහැ. ඒ මොකද? දැන් ප්‍රශ්න කීයක් අහලද? තුනයි. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තව ස්ත්‍රීන් ඉන්නවා මේ ලෝකේ රූපෙත් ඉතාමත්ම ලස්සනයි. ගොඩාක් ලස්සනයි. උතුම් වර්ණෙන් යුක්තයි. ඒ වගේම ඇයට සල්ලි තියෙනවා. ඒ හරි ධනවත්. ඇයට විශාල පිළිගැනීමක් තියෙනවා. මෙහෙම වෙන්නේ ඇයි? දැන් එතකොට පින්වත්තුනි, පින්වත් දරුවෙනි, ඒ මල්ලිකා දේවිය දැකපු ස්ත්‍රීන් හතර වරිගේ වර්තමානයේ දකින්න ලැබෙනවද? දකින්න ලැබෙනවා නේ. එතකොට මේ ස්ත්‍රීන්ගෙන් වැඩිපුර දකින්න ලැබෙන්නේ කවුද? ඈ අන්තිමට කියපු එක්කෙනාද? මුලින් කියපු කණ්ඩායම තමයි වැඩි නේ. මුලින් කියපු පිරිස වැඩි. කවුද? බලන්න කැතයි. විරූපී. කිසිම පෙනුමක් නැහැ. ඒ වගේම හරි දුප්පත්. අමාරුවෙන් ජීවත් වෙන්නේ. කිසිම සමාජ තත්ත්වයක් නැහැ. කිසිම පිළිගැනීමක් නැහැ. එතකොට ඒ ස්ත්‍රීනුත් අද අපිට ජීවත් වෙන සමාජේ දකින්න ලැබෙනවා. එතකොට අනිත් ස්ත්‍රීනුත් දකින්න ලැබෙනවා. කවුද? ඒ වගේම ඉන්නවා විරූපී. හරි කැතයි, බලන්න අප්‍රියයි. ඒ වුණාට සල්ලි තියෙනවා. හොඳ සමාජ තත්ත්වයක් තියෙනවා. පිළිගැනීමක් තියෙනවා. ඊළඟට තව පිරිසක් ඉන්නවා. ඒත් එච්චරම නෑ නේ. ගොඩාක් ලස්සනයි. ඒ වගේම හරිම දුප්පත්. පිළිගැනීමක් නෑ. එහෙමයිත් අඩුයි නේ. ඊළඟට අඩුයි. ගොඩාක් ලස්සනයි. ඒ වගේම සල්ලි තියෙනවා. පිළිගැනීමකුත් තියෙනවා. ඉතින් අහනවා භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වෙන්නේ මක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දරුවෙනි මේකට කියන්නේ කර්මවාදී ක්‍රියාවාදී ධර්මයක්. ඒ කියන්නේ ඔව් කර්මය ගැන ක්‍රියාව ගැන කතා කරන එකක්. ඒකයි මේ ධර්මයේ බුද්ධිමත් තේරුම් ගත යුත්තේ. එතකොට උන්වහන්සේගෙන් අහපු මේ ප්‍රශ්නේ මල්ලිකා ඇහුවනම් බමුණන්ගෙන් බමුණෝ කුමක් කියාවිද? ඈ කියයි දේවිය කේන්දරේ ගියෙන්ද? කියන්නේ නැද්ද? කියයි. ඒ කේන්දරේ බුදුරජාන් වහන්සේගේ නිර්මාණයද බමුණන්ගේ නිර්මාණයද? කියයි දේවිය කේන්දරේ බලලා කියන තියෙන්නේ මේක කාගේවත් වරදක් නෙමෙයි. ගිරහයෝ පිහිටලා තියෙන හැටියටයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. කියන්නේ නැද්ද එහෙම? කියනවනේ. මේ ලක්ෂණ නැති වෙලා තියෙන්නේ, කැත වෙලා තියෙන්නේ, දුප්පත් වෙලා තියෙන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ උපන් වෙලාවට ග්‍රහය පිහිටපු හැටි නිසා. කියන්නේ නැද්ද බමුණෝ? බමුණෝ නම් කියනවා ඒකනේ. එතකොට තවත් ඉන්නවා ලෝකේ බුද්ධ කාලෙත් හිටියා ඊශ්වර නිර්මාණවාදීන් කියලා කොටසක්. ඒ කියන්නේ ලෝකේ මැවුම් කාර්ය ගැන කතා කරන ඉබඳු විශ්වාසයක් තියෙන කෙනෙකුගෙන් මල්ලිකා ඇහුවා නම් මල්ලිකාට මොකක් කියයිද? මල්ලිකා මේක තමයි දෙවියන්ගේ කැමැත්ත. ඉතින් කරන්න දෙයක් නැහැ. දෙවියෝ බෙදෙන හැටියට කාලා හිටපන් කියයි. නේ? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මල්ලිකා ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා කෝධනෝ හෝති. ක්‍රෝධ කරනවා. ක්‍රෝධ කරනවා. ඒ කියන්නේ නිතරම කිපෙනවා. උපායාස බහුල. හරියට ගැටීම් එක තමයි මේ ස්ත්‍රිය ඉන්නේ නිතරම තරහෙන් නිතරම අවනාපෙන් නිතරම කොරෝදෙන් තමයි මේ ස්ත්‍රිය කල් ගෙවන්නේ. අපම්පියුත්තා සමාන පොඩි වැරද්දක් වුණොත් වචනයක් පොඩ්ඩක් යහම යවුනොත් අභිසජ්ජති බොහෝ සෙයින් කිපෙයි. පොඩ්ඩක් යහම යවුනොත් මේ මාගම බොහෝ සෙයින් කිපෙයි. කුප්පති කිපෙලා ව්‍යාපජ්ජති සම්පූර්ණයෙන්ම ගෝරනාඩු කරන්න ගන්නවා. එතකොට තමන්ගේ තියෙන අර ප්‍රകൃතිය ශාන්ත බව එක පාට යා නැති කර ගන්නවා. එතකොට මේ ඊට පස්සේ මොකද කරන්නේ? බොහෝ සෙයින් කිපිලා ක්‍රෝධ කළා. ක්‍රෝධයෙන්ම යා කාලය ගෙවනවා. මේක තියෙනවා. ඒ වගේම සාහෝතින දාතා. ඒ වගේම ඇය දන් දෙන්නේ. ඇය මසුරුයි, ලෝභයි, හරි ලෝභයි. එතකොට මේ එක දුර්වලකම නෙමෙයි එතකොට තියෙන්නේ. ඇතැම් කාන්තාවන් ඉන්නවා ක්‍රෝධ කරනවා, ක්‍රෝධෙන් ඉන්නවා. ඒ වගේම දෙන්නේ නැහැ, අනුන්ට යමක් දෙන්නෙත් නැහැ. එහෙමයි දැකලා නැද්ද? දැකලා තියෙනවනේ. වර්තමානෙත් අපිට දකින්න ලැබෙනවා උදේ නැගිටින්නේම ක්‍රෝධෙන්. ක්‍රෝධෙන් නැගිටලා ක්‍රෝධෙන් තමයි ලිපපත් කරන්නේ, ක්‍රෝධෙන් තමයි තේ හදන්නේ, ක්‍රෝධෙන් තමයි උයන්නේ, ලෝකෙටම බැන බැන රෙදි හොදන්නේ. දැකලා නැද්ද? එහෙමයි තියෙනවනේ ක්‍රෝධෙන්. එතකොට එයා හැමතිස්සෙම රටට බැන බැන යාගේ අතීත වෙච්ච සිද්ධි, යාට අසාධාරණකම්, වැටට ඇති වෙච්ච ප්‍රශ්නේ, ගස්වල ගෙඩි කඩපුවා, මේ ඔක්කොම කිය කිය මතක තියාගෙන කිය කිය බැන බැන තමයි යා ඉන්නේ, ක්‍රෝධෙන් වාසය කරනවා. ඒ වගේමයි එයා කිසිම දෙයක් කාටවත් දෙන්නේ නැහැ. මේක තියෙනවා සමනස්වා බ්‍රාහ්මණ සශ්‍රමණ බ්‍රාහ්මණීන්ට අන්නම් පානං වත්තං යානම් මාලා ගන්ධ විලේපනං සෙයා වසත පදීපේ යන්න දාතා. ආහාර පාන වස්ත්‍ර මල් සුවඳ ඒ වගේම කුටි කිසිම දෙයක් යා දෙන්නේ නැහැ. එයාගේ සතුට මොකද්ද? අනුන්ට ක්‍රෝධ කර කර යාට ලැබිච්ච දේ බදාගෙන ඉන්න එක. ඒ වගේම ඉස්සා මණිකා කෝපන හෝති. එයා හරිම ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. එයා ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාදීසු. අනුන්ට ඇතිවෙන සත්කාර සම්මාන, අනුන්ට ඇතිවෙන ගෞරවය, තව කෙනෙකුට ඇතිවෙන සමාජ පිළිගැනීම, ඒවා පේන එකට මෙයාට උහුලන්නේ. දේශ කරනවා, ඊර්ෂ්‍යාව බැඳගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් හොඳට ලස්සන විවාහයක් සිද්ධ වෙන්න එනවනම් කාගේ හරි ගේක, දැන් මේ ක්‍රෝධ කරන කාන්තාව කල්පනා කරන්නේ මොකද්ද? කොහොම හරි ඒක මගුල කඩන්න. එහෙමයි නැද්ද? අදත් ඒ ජාති අය ඉන්නවා. ඊට පස්සේ කවුරු හරි සමගින් වාසය කරනවනම් ඒකත් නැති කරන්න. කවුරු හරි ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන ලස්සනට එනවනම් ඒකත් නැති කරන්න. එතකොට මේම ඉන්න කෙනා පෙන්නවා ඉබඳු කෙනෙක් ආයි මිනිස් ලෝකෙට එන්න ලැබුණොත්, ඒ ලැබුණට පස්සේ එයාට කිසිම ලස්සනක් යාගේ රූපේ නැහැ. එයාගේ රූපේ කිසිම පෙනුමක් නැහැ. කිසිම සුන්දරත්වයක් නැහැ. ඒ වගේ මෙයා ඉතාමත්ම දිලිඳුයි. අනුන්ගේ වලම්පිගම් හොදලා මොනවා හරි අනුන්ට සේවයක් කරලා දුකසේ තමයි යාට අඩුපඩියක් ඇතුව යාගේ විදා වෙහෙල පිරිමහ ගන්න වෙන්නේ. සපසේ නෙමෙයි, දුකසේ තමයි යාට ජීවත් වෙන්න වෙන්නේ. ඒ වගේ මෙයාව කිසිම පිළිගැනීමකට ලක් වෙන්නේ නැහැ. කිසිම පිළිගැනීමක් නැහැ. මේකට හේතුව තමයි කියනවා සසරේ ඔය කරුණු තුන කිරීම. මොකක්ද ඒ කරුණු තුන? ක්‍රෝධ කිරීම, දන් නොදීම, ඊර්ෂ්‍යා කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මල්ලිකා ඔන්න කිව්වා මිනිස්සෙකුට මේ සිද්ධ වෙන්න තියෙන දේ. මේක සංසාරයේ වෙච්ච සමහර දෝෂ නිසා මේ වගේ දේවල් අපට මේ ජීවිතේ ලැබෙන්න බැරිද? පුළුවන් නේ. එතකොට අපි මේක අර්ථ වශයෙන් තේරුම් අරන් හිටියොත් අපිට මේ සංසාරය යන ලැබෙනවා, මෙහෙම අපිට වෙනවා කියලා. අපිට බැරිද මේ ජීවිතයේදී ඒක වෙනස් කරගන්න? ඊළඟ ජීවිතයට මේ ජීවිතය යම්කිසි අපේ ජීවිතයට අපිට වද දෙන පීඩාකාරී යමක් ඇද්ද? ඒකෙන් අපිට නිදහස් වෙන්න බැරිද? පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මල්ලිකාට, මල්ලිකා ඒ වගේම ස්ත්‍රියක් ඉන්නවා ක්‍රෝධ කරනවා. ඒ කියන්නේ තව ස්ත්‍රියක් ඉන්නවා, ඒ ස්ත්‍රියත් අර පරණ ස්ත්‍රිය වගේමයි ක්‍රෝධ කරනවා. එක තැනක තියෙනවා බුදුරජාන් වහන්සේ ස්ත්‍රිය උපමා කළා, මේ ක්‍රෝධ කරන ස්ත්‍රිය බහලා තියෙන කළු නයාට. කළු නයාට එකපාරක් මොනවා හරි කළා ගලක්වත් ගැහුවොත් මොකද නයා කරන්නේ? වෛර බැඳගෙන සැඟවි ඉන්නවා, දෂ්ට කරන්න බලාගෙන. ස්ත්‍රිය මේ වගේ කියනවා. මේ කියන්නේ මොන ස්ත්‍රියද? ක්‍රෝධ කරන ස්ත්‍රිය. ක්‍රෝධ කරන ස්ත්‍රිය කළු නයා වගේ කියන. එතකොට ක්‍රෝධී ස්වභාවය මොකද්ද? ඈ, මිහිරි අග ඇති, විස්ස මුල් ඇති නේ. ඒ කියන්නේ මේ ද්වේෂයේ ඇවිත් ඇවිත් සතුට වෙන මොකෙන්ද? පල්ලි ගැනීමෙන්. ඔබ දන්නවනේ අර බුදුරජාණන් වහන්සේ ඇත්ත කියලා මාගන්තියා කරපු දේවල් නේ. එතකොට බලන්න ක්‍රෝධ කිරීම. එතකොට මේ තව ස්ත්‍රියක් ඉන්නවා කියනවා, ඒ වගේම අර විදිහටම පරණ විදිහට ක්‍රෝධ කරන, ක්‍රෝධයෙන් මැඩුණු සිතින් වාසය කරනවා. හැබැයි එයා දන් දෙනවා. එයා දන් දෙනවා. ඒ වගේම අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ. එතකොට එයාට තියෙන එක දුර්වලකමයි. මොකද ඒ දුර්වලකම? ක්‍රෝධ කිරිල්ල. එයා හැමෝටම බැන බැන තමයි ඉන්නේ. හැබැයි එයා ඕන කෙනෙකුට උදව් කරනවා, උපකාරී වෙනවා, දම් පෙන්දිනවා. ඒ වගේම එයා අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මේ ඊර්ෂ්‍යාව කියන එක මොකද්ද? අනුන්ගේ කවුරු කෙනෙක් ලස්සනට ඉන්නවා නම් ඔන්න ඊර්ෂ්‍යාව. ළමයෙක් ඉගෙන ගන්නවා නම් බයිනවා. අන්න අසවලාගේ ළමයි විතර ඉගෙන ගන්න, අපේ උන්ට බෑ. එහෙන් බයින් නැද්ද? බයිනවා. අන්න බලාපන්, අන්න අන්න අර බලාපන් කියලා. ඊට පස්සේ අර තමන්ගේ අයට බැන බැන ක්‍රෝධෙන් ඉන්නවා අන්න අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන්. එතකොට දැන් මෙතන කියන්නේ එහෙම නෙමෙයි. මෙතන කියන්නේ යා ක්‍රෝධේ තියෙනවා යාගේ. හැබැයි යා දන් දෙනවා, අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ. එයත් ආයේ මනුස්ස ලෝකෙට ආවහම අර ක්‍රෝධ කිරීමේ හේතුවෙන් එයා ලස්සන නැහැ. එයත් ඉතින් අර කැලෙන්ඩරිය වගේ අපායට යවන. හැබැයි සල්ලි තියෙනවා. එයාට හොඳට සල්ලි තියෙනවා. එයා සමාජේ හොඳට පිළිගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ස්ත්‍රියක් ඉන්නවා. ඒ ස්ත්‍රිය ක්‍රෝධ කරන්නේ. එයා ක්‍රෝධ කරන්නේ, වෛර කරන්නේ. මේක හරි ලස්සනයි කියන විදිහ. අනුපායාස බහුලා. එයා කියන්නේ එයා හැමතිස්සෙම කිපෙන ස්වභාවයෙන් නැහැ. බහුම්පිවුත්තා සමානා. ඒ කියන්නේ අනිත් අය එයාට ගොඩාක් බැන්නක්. නාවිසජ්ජති. එයා කිපෙන යන්නේ. හරි දක්ෂ ස්ත්‍රියක් නේ. නකුප්පති. අනිත් අය කොච්චර බැන්නත් එයාට එයා කේන්ති ගන්නෑ කියලා. නපත්තිති. ඒ කියන්නේ එයාගේ ප්‍රകൃති ස්වභාවය වෙනස් කරගන්නේ. අනිත් අය බයිනකට මියා හිත හදා ගන්න, ඔයාට උනන් ඔයා බනින්නේ. ඔගොල් බැනල යන්න කියලා හිතෙන් මොකද කරන්නේ? මෛත්‍රී වඩන. අනිත් අය ගොඩාක් බැන්නත් එයා බනින් නැතු ඉන්නවා. ඒ වගේම හැබැයි එයා ඒ වගේ මෛත්‍රී සිතින් වාසය කළාත් එයා දෙන කෙනෙක් නෙමෙයි කියන්නේ ලෝභයි. දන් දෙන්නේ. ආහාර පාන වස්ත්‍ර දෙන්නේ. දැන් දෙන්නේ තියෙයි නැද්ද ලෝකේ? ඉන්නවනේ. සමහරු ඉන්නවා මේ ඇඳුම් ඉරිලා යනවා, වීසි කරනවා. නමුත් අනුන්ට දෙන්නේ. මේ ගස්වල ගෙඩි වැටි වැටි යනවා. කාටවත් දෙන්නේ. එහෙමයි ලෝකේ ඉන්නවා. ඒ වගේම යා කුරොද කරන්නේ, වෛර කරන්නේ. මේ සිතින් ඉන්නවා. හැබැයි එයා දන් දෙන්නේ නැහැ. ඒ වගේම එයා ඊර්ෂ්‍යා කරනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. දැන් තරහ ගන්නෑ. අමනාප වෙන්නේ නැහැ. එයාට කවුරු හරි බැන්නත් එයා හිනාවෙලා ඉන්නවා. හැබැයි එයා ඊර්ෂියා කරනවා. එයා මැරෙනවා. මැරලා ගිල්ල උපදිනවා ලස්සන කෙනෙක් කියලා උපදිනවා. රූපේ ගොඩාක් ලස්සනයි. හැබැයි ඒ ලස්සන වැඩ නැහැ. කැලීට පායපු ලස්සනක්. ඒ ලස්සනින් කිසි වැඩක් නැහැ. ඇයි හේතුව? එයා හරිම දුප්පත්. එයාට කිසිම පිළිගැනීමක් නැහැ. ඒක වෙන්නේ නිසා කියනවා. එතකොට බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මල්ලිකා තව කෙනෙක් ඉන්නවා ක්‍රෝධ කරන්නේ නැහැ. ඒ කෙනා ක්‍රෝධ කරන්නේ නැහැ බොහෝ කොට කිව්වා. ඒ කියන්නේ හොඳටම වැන්නත් කාණ්ඩයක් එකතු වෙලා එයා තරහ ගන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ. බද්ද වෛර කරන්නේ නැහැ. පලි ගන්න යන්නේ නැහැ. එකටි කරන්න යන්නේ නැහැ. එයා මෛත්‍රියෙන් වාසය කරනවා. ඒ වගේම එයා හොඳට දන් දෙනවා. එයා හොඳට එයා සතු දේවල් දානි දෙනවා. දානි දීම කියන එකත් මේ ඔබ හිතන ලීසි එකක් කියලාද? නෑ, සමහරු උයනවා. මේ උයනවා. උයලත් ගේනවා. හැන්දට ඉන්නේ. මම දැකලා තියෙනවා. දැන් අපි මේ අල්ලගෙන පාත්‍රය ඉතින් මේ මොකද කියලා බලන්ගෙන අපි. හැන්දට ඉන්නේ. දැන් ගෙනල්ලා කපලා හෝදලා පොල් කිරිත් දාලා උයලා හැන්දට මෙහෙම හැන්ද ගන්නකොට හැන්දට යන්තම් ගෑවෙනවා විතරයි. ඊරෝස හැන්දේ මෙහෙම අරගෙන පොඩ්ඩක් යන්තම් ගසනවා. බෙදුවා. ඉතින් එහෙම බෙදන බෙදිලිත් අපිට ලැබිලා තියෙනවා. එතකොට මම කල්පනා කරනවා මෙයාගේ හැන්දට ඉන්නේ නැත්තේ මොකද මේ? මෙයාගේ හිතේ මේ තියෙන ලෝභේ හැන්දට ඉන්නේ. ඊට පස්සේ මං කියනවා තව ටිකක් බෙදන්න. ආයෙත් යා හැන්ද දානවා. දාපු අයුරින්ම උස්සල ගන්නවා. ඒකින් හැන්ද දාලා හරවන්නේ පිරින්නේ හැරෙන්නේ. ඒ මොකද? එයාගේ හිත එයා දන්නේ නැහැ. එයාගේ හිතේ එහෙම ලෝභකමක් තියෙනවා. ඒක හිතාමතා නැති කරගන්න ඕනේ. ඒක ඉබේ නැති වෙන්නේ. හරි පුදුමයි. ඒ වගේ ඒවා දැක්කහම දන් දෙන්නත් ආසෙ වෙලා ගිහිල්ලා බෙදෙන්නේ. එතකොට එහෙම නැහැ මේ මෙයා හොඳට දන්. දැන් සමහර අය ඉන්නවා එහෙම නැහැ. හැන්ද ගත්තනම් හැන්දින් පුරෝල ගන්නවා. එතකොට අපි කියනවා ඔච්චර එපා අඩු කරන්න කියනවා. අඩු කරන්න කියද්දි අරක දෙන්න හදනවා. එතකොට කියනවා නෑ නෑ අඩු කර අඩු කරන්න කියන්නේ යන්තම් ගස්සනවා. ඒක පොඩ්ඩක් ගස්සනවා. හැබැයි වෑංජන වාජනෙට හැලෙන්නේ නැහැ. ඒකම දෙන්න තමයි කල්පනාව. ඒ මොකද? දෙන්න තියෙන ආශාව. මේ දෙවර්ගයේම අය අපි දැකලා තියෙනවා. ඔව්. ඔබ කොයි වර්ගයේද කියලා? හරියයි. එතකොට දැන් මේක කියන්නේ හරියට එයා දෙන්න කැමති. දෙන්න කැමති. එතකොට සමහරු දෙන්න ලොකු එක තියාගෙන පොඩි එක දෙනවා. එහෙම නැද්ද? පුංචි කාලේ ළමයිගේ ඒ ගති නැද්ද? තියෙනවා නේ. කන්න මොන හරි දුන්නොත් කෑම හරි කැවුම් හරි මොන හරි හම්බ වුණොත් මොකද කරන්නේ? එයා ලොකු එක තියාගෙන පොඩි එක දෙනවා. ඊට පස්සේ එයාට එයා තරුණ කාලෙත් එයා ඒක පුරුදු වුණොත් එහෙම සමහරට එයාට පේන්නේ මොකක් වගේද මේක? ලෝභ කෙනාට ලෝභයේ හැටියට පේන්නේ නැහැ මේක. පේන්නේ කොහොමද ඒක? අර පිරිමැස්ම. පාවිච්චිය. එහෙමයි පේන්නේ. අර ඊට පස්සේ යා ආගේ කරන්නේ කාවද? ලෝභ කිනාව ආම් බලපන් පාවිච්චි. ඒක හරි හඳුන ගන්න ඕන. මොකද හේතුව? සමහර අය ලෝභ නැතිකමයි කියලා නාස්තියකුත් කරනවා. එහෙම නැද්ද? එතකොට අපි ලෝභකම නැති කරගන්න කියලා නාස්ති කළොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. එතකොට එහෙමනම් ලෝභකම නැති වෙන්න නම් නාස්ති නොකරන්න නම් එයා ඒ ලෝභකම නැති කරගෙන දෙන්නේ නුවණින් කල්පනා කරලා. නාස්තියක් කළා නෙමෙයි. එතකොට ඒකේ නාද උණු දාන් දෙනවා. ඊළඟට ඊර්ෂියා නැහැ. හරි ලස්සනේ මේ ඊර්ෂියා නැතිකම තෝරලා තියෙන විදිය. අනිස්සා මණිකා. ඒ කියන්නේ ඊර්ෂියාව නැති. අනුන්ට පරලාභ සක්කාර. ඒ කියන්නේ අනුන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන මෙයාගේ ඊර්ෂියාවක් නැහැ. ඒගෙන සතුට වෙනවා. ගරුකාර මානන වන්දන පූජනාසු. ගෞරව කිරීම වන්දනා කිරීම පුදු පූජා ලැබීම ගැන මෙයා සතුට වෙනවා. මෙයා ඊර්ෂ්‍යා කරන්නේ, ඊර්ෂ්‍යාව බැඳගන්නේ. අන්න ඒ කෙනා මිය ගියාට පස්සේ ආයේ මනුස්ස ලෝකෙට පැමිණෙද්දී දැන් මෙයා යහපත් කරුණු තුනක් සම්පූර්ණ කරලා තියෙනවා. මොනවද යහපත් කරුණු තුන? ක්‍රෝධ නොකිරීම. ඔව්, ක්‍රෝධ නොකිරීම. ඒ ක්‍රෝධ නොකිරීම විස්තර වශයෙන් තේරුම් ගන්න. තරහ නොගැනීම, අනුන්ට දොස් දෙවල් නොකීම. ඔව්, ඒ වගේ ඒවා නොකිරීම. ඊළඟට හොඳට දන් පැන්දීම. ඊළඟට ඊර්ෂ්‍යා නොකිරීම. මේ කරුණු සම්පූර්ණ කරගත්තු පින්වත් ස්ත්‍රිය ආය මිනිස් ලෝකෙට එනවා. ආවට පස්සේ ඒ ස්ත්‍රිය කවුද? දිව්‍ය කුමාරියක් වගේ. දුටු දුටුවන් ඇයට පහදිනවා. ඇයි කෙරෙහි වසඟ වෙනවා. ඇය දෙස බලා සිටිනවා. ඇය ඒ කෙරෙහිම ලෝකේ ගෞරව ලබනවා. එහෙම වෙන්නේ නැද්ද? රූපේ ලස්සන, ඒ රූපේ නිසා ගෞරව සත්කාර ලබන ලෝකයක් නැද්ද? තියෙනවා. ඒ වගේම ඇයට සල්ලි තියෙනවා. ඇයි බොහොම ධන සම්පන්නයි. ඒ වගේම ඇයි වැදගත්. ඇයට විශාල පිළිගැනීමක් තියෙනවා. එහෙමනම් පින්වතුනි, මේ සෑම දෙයක්ම පිටිපස්සේ තියෙන මොකද්ද? තමා කරපු පින. දැන් මේ සිද්ධිය මල්ලිකාට කිව්වට පස්සේ මල්ලිකා කියනවා, අනේ ස්වාමීනි, මං එහෙනම් පෙර ජාතියක ක්‍රෝධ කරපු එකියක්. මං එහෙනම් නිරන්තරයෙන්ම අනුන්ට බැන බැන හිටපු එකියක්. පොඩ්ඩක් කිව්වහම මං ගොඩ බැනපු එකියක්. ඒ නිසා වෙන්න ඕනි ස්වාමීනි, මං මේ ජීවිතේ මෙච්චර කැත. එහෙනම් මල්ලිකා දේවිය කැත කෙනෙක් නේ. කියනවා, හැබැයි ස්වාමීනි, මං හොඳට දන් දීපු කෙනෙක්. දන් දීපු කෙනෙක්. මං හොඳට දානමාන, ඔව්, වස්ත්‍ර, ආහාර පාන, වස්ත්‍රාභරණ ආදිය දීලා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සේනාසන කුටි හදලා දීලා ඒ වගේ බොහෝ දේවල් පින් කරපු කෙනෙක්. ඒ නිසා ස්වාමීනි, මට දැන් හරියට ධනෙ තියෙනවා. මට හරියට සල්ලි තියෙනවා. ඊට පස්සේ කියනවා, ස්වාමීනි, ඒ වගේම මම වෙන කලින් ජීවිතේවල, කලින් ජීවිතවල අනුන්ගේ ලාභ සත්කාර, අනුන්ට ලැබෙන කීර්ති ප්‍රශංසා, අනුන්ට ලැබෙන ගෞරව අභිවාදන වන්දනාමානවලට ඊර්ෂ්‍යා කරපු කෙනෙක් නෙවෙයි. මම ඊර්ෂ්‍යා කරපු කියක් නෙවෙයි. ඒ නිසා ස්වාමීනි, මම මේ රාජකුලේ ක්ෂත්‍රිය කන්‍යාවන් ඉන්නවා, බ්‍රාහ්මණ කන්‍යාවන් ඉන්නවා, ගෘහපති කන්‍යාවන් ඉන්නවා. මම මේ සියලු කාන්තාවන් අතර අග්‍ර වෙලා, අධිපති වෙලා, ඉසුරුමත් භාවයෙන් මං වාසය කරන්නේ. මම සංසාරේ අන්‍යයන්ට ඊර්ෂ්‍යානකල නිසා කියන ස්වාමීනි, මම එහෙනම් දැන් මම පුරුදු කරන්න පටන් ගන්නවා අජ්ජතග්ගේ. අද ඉඳලා මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහලා කියනවා, ස්වාමීනි, මම අද ඉඳලා අක්කෝදනා භවිසය, මං අද ඉඳලා නම් කේන්ති ගන්නෙ නැහැ. අනුපායාස බහුල, මන්නම් මේ කේන්ති බහුල වශයෙන් ඇති කරගන්නේ නැහැ. බහුම්පි උත්තා සමාන අනිත්‍යය මට ගොඩා බැන්නත් මම නිස්සබ්ද ඉන්නවා. මං කිපෙන්නේ, මම කෝපයේ දේශේ පහල කරන්න යන්නේ. ඊරවසකින් ඒ වගේම ස්වාමීනි, මම තවදුරටත් දන් දෙන්න පටන් ගන්න, මම දාන ආදී පින්කම් කරන්න පටන් ගන්නවා. මල් සුවඳවි ලවුන්, ඒ වගේම කුටි සේනාසන පහන් ආදී දෙන්න මම පටන් ගන්නවා. ඒ වගේම ස්වාමීනි, මම ඊර්ෂ්‍යාව නම් මම කරන්නේ. මං අනුන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට මම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. මම අද ඉඳලා භාග්‍යතුන් වහන්සේව සරණ යනවා, ධර්මයේ සරණ යනවා, ශ්‍රාවක සංඝයා සරණ යනවා. දැන් එතකොට බලන්න, මේ විශාල ගැඹුරු විස්තරයක් මල්ලිකාට අහන්න ලැබුණ නැති වුණාට ජීවිතය ගැන යම්කිසි වැදගත් කරුණු රැසක් මේ දේශනාවෙන් මල්ලිකාට අහන්න ලැබුණා. දැන් බලන්න, සාමාන්‍ය මිනිසයන් හැටියට කෙනෙකුට ලස්සනට ඉන්න ආසාවක් නැද්ද කියනවනේ. ඒක නෑ කිව්වොත් එහෙම අසනීපයක්. කෙනෙක් ලස්සනට ඉන්න ආසයි. කෙනෙකු නැහොත් ලබනාත්මේ ඔබට මනුස්ස ලෝකෙට එන්න ලැබුණොත් ඔබ කැමති ලස්සන කෙනෙක් වෙන්නද කැතෙක් කෙනෙක් වෙන්නද කියලා ඔබ මොකද කියන්නේ ලස්සන කෙනෙක් වෙන්න කැමති වෙනවනේ එතකොට කිව්වොත් එහෙම ඔයා ඔබට ආයේ මනුස්ස ලෝකෙට එන්න ලැබුණොත් හොඳ සල්ලි තියෙන කෙනෙක් වෙන්නද ඔබ කැමති ඔබ දුප්පත් කෙනෙක් වෙන්නද කියලා අහුවොත් ඔබ කැමති මොකද්ද සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඔබ මනුස්ස ලෝකෙට එන්න ලැබුණොත් ඔබ කැමති පිළිගැනීමක් ඇති කෙනෙක් වෙන්නද මහේශාකේ කෙනෙක් වෙන්නද කැමති පිළිගැනීමක් නැති තුට්ටු දෙකේ කෙනෙක් වෙන්නද ඈ පිළිගැනීමක් තියෙන කෙනෙක් වෙන්න මේමත් එතකොට මේවගේ ආශාවල් මිනිස්යාට ඇති වෙන්නේ නැද්ද මිනිස්යාට ඇති වෙනවනේ එතකොට දෙවියන් අතරත් දෙවිවරුන්ට මේ වගේ ආශාවල් නැද්ද තියෙනවා හැබැයි මේ බුද්ධ දේශනාවෙන් හරියට අපිට පැහැදිලි අපි ආස කළාට ඒ ආස කරන දේ ලැබෙන්නේ කුමකින්ද යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කොහොමද ලැබෙන්නේ බීජය වපුරන්නේ යම් අයුරින්ද පල ලැබෙන්නේ දේ අයුරිනි එතකොට අපට ඊළඟ ජීවිතයේදී ලස්සන රූපයක් අපි ලස්සන රූපයක් පතන්න ඕනේ එහෙනම් මොකද අපි කරන්න ඕනේ ලස්සන වෙන්න හේතු වෙන දේ කිරීමයි අයි පතන්න දෙයක් නැහැ ඇයි අපි වැපුරවන යම ඒ දැන් අපි ගත්තොත් අපි වැපුරුවා කියමු තල තල වපුරන අපි කියනවා කුරහන් ලැබීවා ලැබෙයිද නැහැ තල වැපුරුවොත් ලැබෙන්නේ මොනවද තල ඉතින් අය අපිට පතන්න දෙයක් නෑ අපි වීවපුරනෝ වීවපුරලා අපි කියනවා බඩඉරිඟු ලැබේවා ලැබෙනවද වපුරුවේ මොනවද වපුරපු දේ තමයි අපට ලැබෙන්නේ එතකොට මේක ලෝකේ තියෙන ධර්මතාවයක් නේ මොකද්ද මේ ධර්මතාවයෙන් යම් ක්‍රියාවක් අපි කරනවද ඒ ක්‍රියාවට අනුකූල වූ ඵලයක් අපට ලැබෙනවා අපට වෙලා තියෙන එක අර හොයාගන්න තියෙන අපහසු දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කිරීමෙන් අපිට හරි පැහැදිලි මේ ක්‍රෝධ කිරීම තුළ පුද්ගලයා අවලස්සන වෙනවා නොදීම තුළ පුද්ගලයා දිලිඳු වෙනවා ඊර්ෂ්‍යා කිරීම තුළ පුද්ගලයාගේ සමාජ තත්ත්වේ නැති වෙනවා එතකොට බලන්න දැන් මේ කෙනෙකුට සමාජ තත්ත්වයක් ලැබෙන එකට එයා දන්නේ නැහැ එයා දන්නේ නැහැ එයා සංසාරේ ඊර්ෂ්‍යා නොකිරීම නිසායි ඒක ලැබුණේ කියලා කෙනෙක් ලස්සන වෙනකොට එයා දන්නේ නැත්තම් එයා ලස්සන වුණේ ක්‍රෝධ නොකිරීම නිසා කියලා කෙනෙකුට සල්ලි තියෙනකොට එයා දන්නේ නැත්තම් එයාට සල්ලි ලැබෙන්නේ සංසාරේ දන් දීපු නිසා කියලා මේ වගේ දන්නේ නැත්තම් මොකද වෙන්නේ එයා ඒ හැම දෙයකින්ම මත් වෙනවා මත් වෙන්නේ නැද්ද රූපෙන් මත් වෙනවා රූපෙන් මත් වුණානේ මාගන්ධයනේ එයාට තේරුණේ නැහැ එයා දැනගෙන හිටියේ නැහැ සංසාරෙන් එයාට ලැබිච්ච යම්කිසි යා කරපු හොඳ දීක ඵලයක් තමයි එයාට ලැබිච්ච රූපේ කියලා. එයා රූපෙන් මත් වෙලා ඊට පස්සේ එයා රූපෙට ගැරහුවා කියලා ඊට පස්සේ අර උදේනි රජුරුවන්ගේ බිසව වෙලා විශාල විදියට පෞරස් කරගෙන දැන් ඉතින් නිරේ දුක් විඳිනවා නේ. ඒතර මේකෙන් අපිට පේනවා මේ බුද්ධ දේශනාව දිහා බලද්දී අපේ සෑම ජීවිතයකම දැන් අපි ඔන්න මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිස් ලෝකෙ අපි ජීවත් වෙනවා දැන් අපි ජීවත් වෙද්දී අපේ රූපෙට දැන් අපි මේ ජීවිතේ මේ රූපෙ ලැබෙන්න අපි සංසාරේ යම්කිසි කරපු දෙයක පසුබිමක් තියෙනවා මේ ජීවිතේදී අපිට යම්කිසි හඬක් ලැබෙන්න අපි සංසාරේ කරපු දෙයක පසුබිමක් තියෙනවා මේ ජීවිතේ ග අපිට යම්කිසි ධනයක් ලැබෙන්න අපි සංසාරේ කරපු දෙයක පසුබිමක් තියෙනවා මේ ජීවිතේ ග අපිට පිළිගැනීමක් ලැබෙන්න සංසාරී කරපු දෙයක පසුබිමක් තියෙනවා. එතකොට මේ ජීවිතේ අපිට යමක් ලැබෙන්න, ඒ කියන්නේ නිරෝගී භව වේවා, රෝගී භව වේවා, ලස්සන වේවා, අවලස්සන වේවා, නුවණ වේවා, මෝඩකම වේවා. ඊළඟට මේ පිළිගැනීම වේවා, නොපිළිගැනීම වේවා. මේ සෑම දෙයකටම එහෙනම් අපි සංසාරී කරන ලද දේවල් වල යම් කිසි බලපෑමක් තියෙනවා ඒක මේ දේශනාව තුළින් අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් අපි කලින් ජීවිතවල කරපු දේ මේ ජීවිතේට බලපාලා තියෙනවා නම් මේ ජීවිතේ කරන දේ ඊළඟ ජීවිතේට බලපානවා. දැන් ඔබ දන්නවා මල්ලිකාට මෙච්චර මේ වගේ කියලා කොසල් රජුරුණත් කියලා. හැබැයි මේගොල්ලන්ට ධර්මයේ ධර්මීය අවබෝධ කළ බවක් නම් දකින්නේ නැහැ. නමුත් මල්ලිකා නම් හරියට මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් හිටියා, දිගටම පැහැදීමකින් හිටියා. ඇයිගේ එක එක ප්‍රශ්න ගැන අපි දැනගෙන තියෙනවා විස්තර. නමුත් අපි දැන් මේ දේශනා බැලුවාම පේනවා මේකෙන් පස්සේ ඇය බොහොම පැහැදීමකින් කොසල් රජුරුවන්වත් හරියට බුදුරජාණන් වහන්සේට යොමු කෙරෙව්වා. ඒ වගේ ඇය හරියට මහන්සි ගත්තා. එතකොට එක තැනක තියෙනවා මේ රජමාලිගාවේ ධර්මය උගන්වන්න ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පිටත් කළේ. බුදුරජාණන් වහන්සේ අහනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්, ආනන්දේ දැන් කොහොමද අන්තපුරේ මේ බිසෝවරු ධර්මය ඉගෙන ගන්නවද? එතකොට කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මල්ලිකාණන් ඉතා හොඳින් ධර්මය ඉගෙන ගන්නවා කියනවා. එතකොට අර වාසභගත්තියානම් කිසි කමකට නැහැ කියනවා. ඒ වාසභගත්තියා කවුද? කිඹුල්ලත් නුවරින් ආපු අර 16කගේ කුසේ පිළිසෙන ගත්ත කුමාරිනේ නේ. නමුත් මේ මල්ලිකා බොහොම උනන්දුවෙන් ධර්මය ඉගෙන ගත්තා කියනවා. එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ, එතකොට ධර්මයේ තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද පින්වතුනි? අපේ ජීවිතේ සැප ලැබීමයි දුක දුරු කිරීමයි නෙමෙයිද? දැන් අපි ගත්තොත් කෙනෙකුට විරූපී වීම සැපද දුකද? දුක. දිලිඳු වීම සැපද දුකද? දුක. සමාජයෙන් කොන් කිරීම සැපද දුකද? දුක. සරූපී වීම සැපක්, ධනවත් වීම සැපක්, සමාජය තුළ උසස් පිළිගැනීමක් තිබීම සැපක්. මේව දුක් නෙමෙයි. එතකොට මේ ලෞකික වශයෙන් මිනිස්සුන්ට ලැබෙන දේවල් මේවට පවා පසුබිම වෙලා තියෙන්නේ අපි කරන දේ. ඉතින් මේ නිසා පින්වත්නි, පින්වත් දරුවනි, අපි ගොඩාක් මේ සිද්ධිත් එක්ක කල්පනා කරලා බලද්දී අපි ගොඩාක් මේ මහන්සි ගන්න ඕනේ අපිට මේ හේතුන් නිසා නම් මේ ඔක්කොම හටගන්නේ. මේ ගැන අපිට යම්කිසි තේරුම් ගැනීමක් තියෙනවා නම් අපි මහන්සි ගන්න ඕනේ මොකද්ද? යහපත් හේතු අපේ ජීවිතයට ඇති කරගන්නයි. ඔබ හිතන්න පුළුවන් මට සුළු දෙයක් මං අද ඉඳලා කොරෝද කරන්නේ නැහැ කියලා. හිතෙන්න පුළුවන් ලේසි වගේනේ. නමුත් මේක පුරුද්දක් හැටියට අපි සසරෙත් කරලා තියෙනවා නම් මේක බලපවත්වන්න බැරිද? එහෙනම් පුරුද්දක් හැටියටත් මේක එන්න පුළුවන් නම් අපි කොහොමද ක්‍රෝධ නොකර ඉන්නේ? ඈ, ක්‍රෝධේ හටගත්තාම ක්‍රෝධේ ඉබේ ප්‍රහාණය වෙනවද? එහෙනම් වීරියෙන්, වීරියෙන් යුක්තව තමයි ක්‍රෝධේ ප්‍රහාණය කරන්න ඕනේ. උපන් ක්‍රෝධේ දුරු කිරීම පිණිස වීරියෙන් යුක්තව මෙත් සිත වඩන්න ඕනේ. මෙත් සිත කියන එක නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වීරියෙන් යුක්තව කරන්න ඕනේ. සමහර කෙනෙක් කොහොම හරි පොඩ්ඩක් කියලා භවනා කරන වෙලාවට විතරක් උන්නේ ඇස් වහගෙන පොඩ්ඩක් මේ සිත වඩයි. ඇහැරපු වෙලාවට මොකුත් නැහැ. ඉතින් එහෙම වැඩක් තියේද? එහෙමනේ මේ කියන්නේ. මේ කියන්නේ එයාට මේ ප්‍රශ්න එනකොට මේ ක්‍රෝධ ඇති වෙන දේවල් එද්දී එයා ක්‍රෝධ නොකර වාසය කරනවා. දැන් ඒක මිනිස්සුන්ට තියෙන අමාරු වැඩක්. ඒ කියන්නේ දැන් අපි එහෙම හිතාගෙන ඉන්නවා කිමකනේ. නමුත් එයාට ප්‍රශ්න අර්බුද එනකොට මොකද වෙන්නේ? අන්න එතකොට තමයි යා වීරිය කළ යුත්තේ. වීරිය කළා තමයි ක්‍රෝධ නොකර සිටීම පුරුදු කළ යුත්තේ. ඔව්, ඉතින් සිහිය ඇති කර ගන්න ඕනේ. වීරිය කරන්න සිහිය තියෙන්න ඕනේ. සිහියෙන් තොර වීරියක් පිටන්නේ නැහැ නේ. එතකොට මේ උපන් ක්‍රෝධය ප්‍රහාණය කරන්න යා වීරිය කරන්න ඕනේ. ඉතින් යා මේ හැබැයි ඒක මතක තියාගන්න, මේ ඒක නැත්තම් අර කවුද මේ අර බුදුරජාණන් වහන්සේගේ එක කතාවක තියෙන වේදේහිකාගේ වගේ වෙයි. වේදේහිකාගේ සිද්ධිය දන්නවනේ. වේදේහිකා කියලා හිටිය නෝනා. එතකොට මේ හරි පිළිගැනීමක් තිබුණ යාට, එයාට තරහ යන්නේ නැහැ කියලා. ක්‍රෝධසිත ඇති වෙන්නේ නැහැ කියලා. එයා පිරිස් මැද්ද කියනවා, අනේ මට තරහ යන්නේ නැහැ. ඉතින් මෙයාට හරි පිළිගැනීමක්. මොකද්ද පිළිගැනීම? අර වේදේහිකා, ඔව් වේදේහිකා හරි හොඳ මැඩම් කෙනෙක්. එයාට කවදාවත් තරහ යන්නේ. ඉතින් මෙයා හැමතැන මේක මහා සභාවල කියනවා, මෙයාට තරහ යන්නේ නැහැ කියලා. දවසක් 16 කල්පනා කළා, නෑ අපේ මැඩම්ට තරහ යන්නේ නැතුව නෙවෙයි මේ තරහ නිකියක්. දැන් මේ තරහ නොයන්නේ මම කලට වේලාවට සියලු දේ කරන නිසා කියලා මන් නම් හිතන්නේ. දැන් මේ කවුද හිතන්නේ? දාසිය. දැන් බලන්න කවුරුත් හිතයිද මේ ගෙදර නොහනට අභියෝග කරයි කියලා දාසිය? කවුරු හිතන්නේ තියන්නේ මේ වෙන්නේ? දාසිය තමයි චැලෙන්ජ් එක බාරගත්තේ. ආ දැන් අපි මැඩම්ට තරහයක් නැහැ කිකි හැමතැනම කියනවනේ මන් තරහ අවසලා පේන්නන්න. ඔන්න නිදාගත්තා. වෙනදට හතරට නැගිටින කෙල්ල නැගිටිනේ. දැන් දැන් මැඩම් ඇවිදිනවා එහාට ඇවිදිනවා මෙහාට යනවා. දැන් මැඩම් කල්පනා කරන තේක නැහැ. කුස්සිය වැඩපලක් තේරෙන්නේ. දැන් ඔන්න අට වෙනකොට දැන් ඔන්න නැගිටලා මෙයා එනවා මේ මූණ මේ මේවා කරගෙන කොණ්ඩි හදා දෙනවා දැන් ඔන්න. ඇහුව කෙල්ලේ මොකෝ ඒ සද්දෙටම තේරුම් ගත්තා. හා මැඩම්ට කොරෝදි තියෙනවා. මෙයා කිව්වා මොකද්ද? මොකුත් නෑ මැඩම්. ඊට පස්සේ ආයේ හා එහෙමද? මොකුත් නෑ. ඊට පස්සේ දැන් ඔන්න දැන් මෙයා තමන්ගේ වැඩ කරගෙන ගියා. දැන් මේ දාසි හිත හිත ඉන්නවා අපේ මැඩම්ට කේන්ති යනවාමයි මේ මම වැඩ කරන නිසායි මේ ඉන්නේ. දෙවෙනි දවසේ ඊටත් වඩා දවලනක නිදාගත්තා. මැඩම්ට දැන් ඉවසුන්නේ නැහැ. ගියා. ළඟට ගිහිල්ලා ඒ කෙල්ල. නැගිටපි. මොකෝ කියලා ඇහුවා. මුකුත් නැහැ මැඩම්. ඉතීදා පොඩ්ඩක් සැරට වචනයක් දෙකක් පිට වුණා. එතකොට දැනගත්තා මේ දාසිය දැනගත්ත ඒකාන්තේම මේ මැඩම්ට තරහ යනවා. ඊට පස්සේ තුන්වෙනි දවසේ ඊටත් වඩා 10ට නැගිට්ටේ. නැගිටිනකොට මැඩම් මහා පොල්ලක් අරගෙන අරන් ඇවිල්ලා නැගිටපියේ ගැහුව පොල්ලෙන් ඔළුව පැලුණා. එක පාට එළියට පැනලා මේ බලන්නේ කිව්ව වේග දෙකයි මැඩම්ට කේන්ති යන්නේ දිවසනවා කරුණාවන්තයි කියලා ඔහෙලා කිව්ව නේද? වටපිටාවට කෑ ගහලා කිව්වා. ඊට පස්සේ පැතුරුණා මේ වේදහිකා මැඩම් මහා කුඩු කේඩු එකියක් නපුරු එකියක් දුෂ්ටි එකියක් කියලා පැතුරුණා. එතකොට මේකෙන් පේන ඊ වේදහිකා වගේ වෙන්න එපා. ඒ කිය හා මට නම් නැන්නේ තරහ යන්නේ. අපි හරි ඉවසීමේ යුක්තයි. එහෙම කියලා කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේක ඒ කියන්නේ ගුණය කියන එක මේ අපි කියලා. ඒ කියන්නේ මානසික ධර්මයක් නේ. gadol නම් ඉතින් කියලා පුළුවන් gadola gadola තියන්නනේ. රෙදි කෑල්ලක් නම් කියලා පුළුවන් හැඩයට කපලා මහන්න. ඇඟට දාන්නනේ තියෙන්නේ. මානසික ගුණයක් වහා වෙනස් වෙන සිතක නෙමෙයිද පවත්තන තියෙන්නේ. එතකොට මානසික ගුණය අපිට කියලා මම නම් එහෙම නැහැ මං ඔන්න අද අදිෂ්ඨාන කරගත්තා මම නම් කීති ගන්න නැහැ එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වෙලාවට ඒ අවස්ථාවට නුවණින් කල්පනා කරලා තමයි මානසික ගුණධර්ම දියුණු කරන්න තියෙන්නේ. ඒකයි මානසික ගුණධර්ම දියුණු කරන්න තියෙන අමාරුව තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෞකික දේයන් ගොඩනගනවා වගේ ලේසි එකක් නෙමෙයි. ගහක් කොළක් මලක් ගොඩනැගිල්ලක් ඇඳුමක් ඒ ඔක්කොම අපිට ඕන ඕන හැටියට හදන්න පුළුවන්. නමුත් මානසික දේවල් බෑ. ඒව කවදාවත් එහෙම කියලා කරන්න බෑ. දැන් දැක්කනේ වේදිකා කීකේ ගියා. කවුද ඒක නැති කළේ? තමන්ගේම ළඟ හිටපු දාසිය තමයි ඒකට අභියෝග කළේ. ඒතර වේදිකා දැනගෙන හිටියේ නෑ තමන් තුළ එහෙම වෙනසක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා පින්වත්නි, පින්වත් දරුවනි, ගුණධර්මයක් පුරුදු කිරීමේදී මෛත්‍රී වේවා, ඉවසීම වේවා, ක්‍රෝධ නොකිරීම වේවා. මේව කවදාවත් මම නම් ක්‍රෝධ කරන්නේ මම නම් ඊවසනවා. එහෙම මේ ඒ කියන්නේ දැන් මේ වෙලාවේ Tamanට බලපවත්වන සිත ඊළඟ වෙලාවේ වෙනස් වෙන්න බැරිද? එහෙනම් Tamanට තියෙන්න ඕනේ ඒකට Tamanට අවශ්‍යතාවය. කීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඕන තරම් ඉන්නේ නැද්ද කියන ඒ අවශ්‍යතාවය නැති. සමහර අය ඉන්නවා මම නම් බොන්නේ. කටින් කියන. නොබී සිටීම කියන එක යා ඇති කරගත්ත එකක් නෙමෙයි. යා ඒ වෙලාවට කියන එකක් බොන්න අවස්ථාව ලැබිච්ච ගමන් එයා බොනවා. ඒ වගේ මේ කටින් කියලා මේ මානසික දේවල් ඇති කරගන්න අමාරුයි. ඒව තමන්ම හිත හිතා අවශ්‍යතාවයක් හැටියට ඇති කරගෙන පුරුදු කරන්න ඕනේ. එතකොට දන් දීම තමන්ගේ ජීවිතයට පිංග්‍රස් කරගන්න තියෙන අවශ්‍යතාවයක් හැටියට සලකලා පුරුදු කරන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් සමහර විට මේ අර ඒක අම්ම කෙනෙක් ඇහුවනේ මේ වීරිය ඇති කරගන්නේ කොහොමද කියලා. සමහර විට සමහර ඔය තරහ ක්‍රෝධ වෛර ආවහම අපිට පේන්නලා තියෙනවා සමහර කාන්තාවොත් එහෙමයි සමහර පුරුෂයොත් එහෙමයි මේ ක්‍රෝධේ වහ දුරු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ කීප දෙනෙක් පෙන්නලා තියෙනවා. එක පුද්ගලෙක් ඉන්නවා එයාගේ ක්‍රෝධය වතුර ඇඳපු ඉර වගේ කියනවා. ඒ කියන්නේ මොකද්ද? එයාට ක්‍රෝධය ඇති වෙනවා. ක්‍රෝධය ඇති වුණාට සැනකින් නැති වී යනවා. තව කෙනෙකුගේ ක්‍රෝධය වැල්ලේ ඇඳපු ඉර වගේ කියනවා. වැල්ලේ ඇඳපු ඉර වැඩි වෙලා තියෙන්නේ ඒක මැකිලා යනවා. තව කෙනෙකුගේ ක්‍රෝධය ගලේ කෙටු ක්‍රෝධය වගේ. හරි අමාරුයි. එබඳු අයගේ ක්‍රෝධය දුරු කරන්න ඊට පස්සේ ක්‍රෝධයේ ඔස්සේ පන්න යනවා. අපිට හිතා ගන්න බෑ කොහොමද මේ විදියට කෙනෙක් ක්‍රෝධ කර කර ඉන්නේ කියලා. එච්චර අමාරු ඇති වැඩි. ඒ ගලේ කෙටු ක්‍රෝධේ, ඒ වෛරයේ තියෙන මොන වගේද? ගලේ කෙටු. එයා තමයි හැමතිස්සෙම කියනවා මං එන්නම් පස්සෙන් එන්නම්. එහෙම නැද්ද? භවයක් ගාන එනවා කියන. එතකොට මේ වගේ කියන ක්‍රෝධේ අර කාලයක් කෙනෙක්ගේ සිද්ධිය තියෙන්නේ නේ. බුදුරජාන් වහන්සේ කාලේ අර සවැත් නුවර යක්ෂණියක් ආවේ ළමයි කන්න. ඒව වර්තමානයේ තියෙනවා. එතකොට ඒ මේ සංසාරي ආපු ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒ මැරෙන වෙලාවේ වෛර බැඳගෙන මම පල්ලි ගන්නවා කියලා. ඉතින් මේ නිසා මේවේ ආදීනවය. ආදීනවය කියන්නේ මොකද්ද? මේ ක්‍රෝධ නිසා සිද්ධ වෙන කටුක දුක් විඳීම, කටුක විපාක සිහි කරන්න ඕනේ. සිහි කර කර තමයි අපිට ඒවා බැහැර කරන්න වෙන්නේ. දැන් සමහර විට කෙනෙක් ඉන්න පුළුවන් ඔන්න බොහොම මේ ඉවසන්න පුළුවන් දුවක්. ඔන්න එයා බඳිනවා නැන්දම්මා. හරි නපුරුණා. නැන්දම්මගේ නිතර වෙනස්කම් ලැබෙනවා නම් අර දුවට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ දුව වුණත් ඉවස ගන්න බැරුව ක්‍රෝධය සිත් ඇති කරගන්න බැරිද? ඉඩ දෙනවා නේ. හැබැයි මේකෙදි එයා කරුණු තීරුම් අරගෙන හිටියොත් මම ක්‍රෝධ කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒකෙන් උපමාවක් පෙන්නුවේ. උන්වහන්සේ උපමාවක් පෙන්නුවා කෙනෙකුට හිතන්න බැරි විදි උපමාවක්. කියන මහණෙනි කෙනෙක් තව කෙනෙක් වල්ලලා ඔළුවෙන් හිටෝලා කකුල් දෙක පළල් කරලා කියතකින් කැපුවොත් කියතකින් කපද්දී එයා ක්‍රෝධ සිතක් ඇති කරගන්න නැත්තම් ද්වේෂයක් ඇති කරගන්න නැත්තම් එයා කියනවා මම කියපු අනුශාසනව කරන්නේ. ඇයි එහෙම කියපමාවක් කියවේ? ඒ කියන්නේ එච්චර දුෂ්කර අවස්ථාවකත් එයාට පුළුවන් නම් ද්වේෂයක් ඇති කර නොගෙන ඉන්න. ඒක විස්මයජනක ඉවසීමක් නෙමෙයිද? ඉතින් මේ වගේ ඉවසීම හැබැයි මට හම්බ වෙලා තියෙන වගේ ඉවසීම පුරුදු කරපු අය සමහර විදිහට ඉවසීම නිසාම නපුරු නැන්දම්මල හරි ගිහින් තියෙනවා. එක දුවක් මට හම්බුණා. ඒ දුව කොහොම හරි නැන්දම්මත් ධර්මයට ගත්තා ඉවසීම නිසාම. ඒ වගේ ඉන්නවා පින්වන්තා ඉන්නවා සංසාරේ ක්‍රෝධ නොකරපු අය, වෛර නොකරපු අය, ඉවසගෙන කටයුතු කරපු අය. හරියට සිද්ධ වෙච්ච අසාධාරණකම් හරියට ඉවසගෙන මේ මූණ දීලා අන්තිමට සැප ලැබපු අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේ කුසල් වඩනවා කියන්නේ මෙවැනිදී තමන්ගේ ජීවිතයට සිද්ධ වෙන යහපත් දේවල් මේ. ඊළඟට දන් දීම, ඊර්ෂ්‍යා නොකිරීම. ඊර්ෂ්‍යාව නම් පින්වත්නි මා හිතන්නේ මේ මිනිස්යාට කිසිසේත්ම කිට්ටුවකට ගන්න හොඳ නැති නරකම නරක දුර්ගුණයක් තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. දුර්ගුණයක්, නරකම නරක එකක්. ඒ කියන්නේ තව කෙනෙක් දියුණු වෙනවට කැමති නෑ, තව කෙනෙක් ලස්සනට ඉන්නවට කැමති නෑ, තව කෙනෙක් කාලා බිල ඉන්නවට කැමති නෑ, තව කෙනෙක් හොඳ රස්සාවක් කරනවට කැමති නෑ, තව කෙනෙක් පිළිගන්නවට කැමති නෑ, තව කෙනෙකුගේ සමාජ තත්ත්වයක් කැමති නෑ, තව කෙනෙක් විභාගයක් පාස් කරනවට කැමති නෑ, තව කෙනෙක් පිටරටක ගිහිල්ලා ඉන්නවට කැමති නෑ. එහෙමයි නැද්ද? මේ ඊර්ෂ්‍යාව. මේ ඊර්ෂ්‍යාව කියන එක මේ අපි සම්පූර්ණයෙන්ම අපි බැහැර කරන්න ඕනේ. උවමනාම නැති එකක්. මනුෂ්‍යයාට කිසිම යහපතක්, මේ කිසිම අකුසලයකින් කිසිම යහපතක් නැහැ. මේ කියපු ඒ සෑම ඒ අකුසලයක්ම දුරු කරලා අපිට කුසල් වඩන්න පුළුවන් ආකාරයට තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව අපි උපකාරී කරගන්න ඕනේ. එවගේම පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ මෙත්සිත ඉවසීමත් එක්ක පුරුදු කරන්න පුළුවන් එකක් තමයි මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ ඉතින් අනුන් කෙරෙහි කරුණාව, අනුන්ගේ යහපත සැලකීම, අනුන්ට හිතසුව පිණිස කල්පනා කිරීම, අනුන්ට හිතසුව පිණිස පැවැත්වීම, මේ ඔක්කොම අනුන් කෙරෙහි යහපත පවත්වන්න පුළුවන් එකක්. ඉතින් ඒ නිසා මේ අපි එකෙදි අනුන් දුක් විඳිනවා දකින්න නෙමෙයි ඕනේ. කැමති වෙන්නේ මොකද්ද? සැපසේ වාසය කරනවා දකින්න ඕනේ. අනිත්‍යයි සැපසේ වාසය කරනවා දැකීම, අනිත්‍යයි සැපසේ වාසය කරන බව දකින්න අපි ආසනම්. ඒක මොකද්ද? මෛත්‍රිය. අපි කිව්ව ඔයගොල්ලෝ ඔෆිස් එකක වැඩ කරනවා, කාර්යාලයක වැඩ කරනවා, ආයතනයක වැඩ කරනවා. එතකොට කවුරේ එනවා උදව් ගන්න. එතකොට හොඳින් සතුටින් කතා කරලා ඒ වැඩ කරලා දෙනුනේ මොකද්ද? මෛත්‍රිය. ඉතින් ඒ වගේ හැමතිස්සෙම පුළුවන් මෛත්‍රිය කියන එක පාවිච්චි කරන්න. තමන්ගේ ජීවිතේට හැමතිස්සෙම යහපත පිණිස උපකාරී වෙනවා. හැමතිස්සෙම යහපත පිණිස උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ මෛත්‍රිය අපිට තිබුණොත් තමයි අපේ ජීවිතවල තියෙන යහපත් දේවල් වැඩෙන්නේ. මෛත්‍රිය නැත්නම් වැඩෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන ආනන්දය අනිත්‍ය කිරේ කරුණාවක් තියෙනවා නම්, අනුකම්පාවක් තියෙනවා නම්, දයාවක් තියෙනවා නම් ඒ අයව බුදුරජාණන් වහන්සේ සරණ යෑමට උනන්දු කරවන්න, ධර්මයේ සරණ යන්න උනන්දු කරවන්න, ශ්‍රාවක සංඝයා සරණ යන්න උදව් කරන්න, පංචශීලයේ පිළිපදවන්න උදව් කරන්න කියනවා. ඒ මොකද හේතුව? ඒක නිසා යාට බොහෝ කලක් එය යහපත පිණිස පවතිනවා. එහෙනම් අනුන්ගේ යහපතට ආසා කිරීම, අනුන්ට යහපත උදා කරන්න කැමැති වීම මෙත්සිතක ලක්ෂණයයි. ඉතින් ඒ නිසා ඔබ ලස්සන වෙන්න ඕන කියන අදහසෙන් මෙත්සිත පතුරන්න ඕනේ නැහැ. ඔබ මෙත්සිත පතුරවන්න මනුස්සයන් කෙරෙහි කරුණාවෙන්, අනුකම්පාවෙන්. දැන් සමහරු මේ මනුස්සයන් කෙරෙහි කරුණාව නැහැ, සතුන් කෙරෙහි නම් තියෙනවා. නමුත් අපි සතුන් කෙරෙහි, සියලු සතුන් කෙරෙහි කරුණාව පවත්වන්න ඕනේ. විශේෂයෙන්ම කරුණාවන්ත වෙන්න ඕනේ මනුස්සයන් කෙරෙහි. ඒ හේතුව දැන් මනුස්සයන් අපිට ගොඩාක් සමීපනේ. මනුෂ්‍යත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. මනුෂ්‍යයාට උදව් කරන්න තමයි අපිට මේ පුළුවන්කම තියෙන්නේ. දැන් සමහර විට අපි දන්නේ සමහරු වචන. දැන් අපිට වචන කතා කරන්න, කතා කිරීමේ හැකියාව මේ අපිට ලැබිලා තියෙන සංසාරය කරපු පිනන් නිසා නෙමෙයිද? ඒතර සංසාරයේ කරපු පිනක් නිසා අපිට වචන කතා කරන්න ලැබිලා. ඉතින් අපිට ඒ ලැබිච්ච හැකියාව අපි දුෂ්ටකම් වලට පාවිච්චි කළොත්, නපුරුකම් වලට පාවිච්චි කළොත්, ක්‍රෝධයට පාවිච්චි කළොත්, අනිත්‍යයේ ජීවිත කඩාකප්පල් කරන්න පාවිච්චි කළොත්, අනිත්‍ය නැති කරන්න පාවිච්චි කළොත් අපිට සංසාරයේ වචන ලැබෙයිද? ඔබ දැකලා නැද්ද සත්තු ඉන්න වචන නැති? ගැරන්ටි හැම ඉන්න මූණට මූණ බලාගෙන වචන නැහැ. දැකලා නැද්ද? පොළොංගු, පිඹුරු මේ ඉන්න එක්කනාට එක්කනා මූණ බලන් ඉන්නවා. වචන නැහැ. ඒ මොකද හේතුව? එයාට වචන කතා කරන්න පුළුවන් කාලේ ඒ වචන නොලැබෙන විදියට එයා ඒ වචන පාවිච්චි කළා. අතපය ලැබිච්ච වෙලාවේ අතපය ආයි ලබන්න බැරි විදියට අතපය පාවිච්චි කළා. අතපයත් නැහැ. එහෙම සත්තු නැද්ද? අතපය නැති, වචන නැති සත්තු ඉන්නවා. එතකොට හිතන්න පුළුවන් වෙලාවේ ආ හිතන්න බැරි විදියට යා ඒ හිත පාවිච්චි කළා. මේ නිසා අපිට මේ ලැබෙන දේවල්, අපිට ලැබිලා තියෙන දේවල්, ඒ කියන්නේ අපිට තියෙන හිතන්න පුළුවන්කම, අපිට මේ වචන කතා කරන්න පුළුවන්කම, අපිට මේ අතපය හසුරවන්න පුළුවන්කම, මේ ඔක්කොම අපි සංසාරයේ ලැබිච්ච යම් කිසි පුණ්‍ය බලයක්, පුණ්‍ය විපාකයක්. එතකොට මේක අපි පාවිච්චි කළ යුත්තේ ආයමත් මීට වඩා හොඳට ලෝකෙට යහපත පිණිස අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියටයි. එහෙම නැත්නම් අපේම යහපත පිණිසයි. ඉතින් ඒ නිසා ඒ ගැන අපි හොඳට හිතට ගන්න ඕනේ. ඒක තමයි ධර්මයේ පිහිටනවා කියන්නේ. ධර්මයේ පිහිටනවා කියන්නේ ධර්මයේ හැසිරෙනවා කියන්නේ ධර්මයේ තුල ජීවත් වෙනවා කියන්නේ ඒක. එතකොට ධර්මයේ තුල එහෙම නැතුව අපිට මේ ධර්මයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ වෙන ක්‍රමයක් තියෙනවද? අපි වචන හොඳට හසුරුවනවා නම්, වචන අනිත්‍යයගේ යහපත පිණිස වචන පාවිච්චි කරනවා නම් අනිත්‍යයගේ යහපත පිණිස තමන්ගේ යහපත පිණිස තමන්ගේ ශරීරය පාවිච්චි කරනවා නම් අනිත්‍යයගේ යහපත පිණිස තමන්ගේ යහපත පිණිස තමන්ගේ සිත පාවිච්චි කරනවා නම් එයා යහපත නිමෙද කරන්නේ එයා ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් ක්‍රෝධ කරන්නේ නැත්තම් වෛර කරන්නේ නැත්තම් බද්ධ වෛර කරන්නේ නැත්තම් ඒ කියන්නේ තමන් තුළ තියෙන දේවල් දැන් කෙනෙකුට ක්‍රෝධය හටගන්න ස්වභාවය තමන් තුළ නැද්ද නමුත් ඒක තමන් පාවිච්චි කරන්නේ නැත්තම් ඒතකොට ඒ ජීවිතෙන් මේක සෑහෙන මර්ධනය වෙනවා නේ තමන් තුළ තියෙන දේවල් තමන් පාවිච්චි කරන්නේ නැහැ තමන්ගේ අකුසල් තමන් තුළ තියෙන කුසල් තමන් උපදවා ගන්නවා බලෙන් උපද්දලා ගන්නවා අන්නේ උපද්දලා ගැනීම තමයි එතන තියෙන තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්න උපකාරී වෙන බලවේගය. ඉතින් ඒක හරියට හසුරුව ගන්න කෙනෙක් දක්ෂ වුණොත් ඉතින් ඊට පස්සේ යාගේ ජීවිතේට ඒක විශාල ලාභයක්. ඒක විශාල යහපතක්. ඒක විශාල සැපතක්. ඉතින් පින්වත්නි මේ සසරේ යන ගමනේදී ඔබට තේරෙනු ඇති එහෙනම් සමහර විට අපි ඉන්නේ ඇති දිව්‍යාංගනාව වෙලා දිව්‍ය කුමාරවරු වෙලා සංසාරේ හිටියද නැද්ද? හිටියා නෑ හිටියා ඊට පස්සේ අපි ලස්සන වෙලා ඉන්නේ ඇති අපි අපිට වැරදුනා මොකක්ද වැරදුනේ අපි ක්‍රෝධ කළා නේ අපිට හරියට සල්ලි තියෙන්නේ ඇති අපි හරියට දන් දීලා නෑ ඊළඟට අපිට හැදිලා තියෙන්නේ ඇති අර මොකද්ද සුව කළ නොහැකි රෝගේ එතකොට මොකද වෙන්නේ ඔව් සමාජ තත්වයක් නෑ එතකොට මේවා බලාගෙන අපි කරන්න ඕනේ අපි ඒවා අකුසල හැටියට හඳුනාගෙන අපි ඒවා දුරු කරන්න මහන්සි ගන්න ඕනේ ඒක දුරු කිරීම පිණිස අපි කල්පනා කරන්න ඕනේ හැබැයි පින්වත් මේ ඔක්කොටම බලපාන්නේ අපිට හිතන්න පුළුවන් හැකියාවමයි ඒ කියන්නේ හිතන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සුන්ට විතරයි මේ මේ කියන කාරණාව කරන්න පුළුවන් හිතන්න පුළුවන් හැකියාවක් නැත්තම් එයාට කරන්න බෑ එයා බුද්ධියේ පාවිච්චි කරන්නේ කොහොමද එයා බුද්ධිය පාවිච්චි කරන්න බෑ මේ හැම එකකටම නේ දන් දෙන්නත් බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ ඊර්ෂ්‍යා නොකර ඉන්නත් බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ ක්‍රෝධ නොකර ඉන්නත් බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ බද්ධ වෛර නොකර ඉන්නත් බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ එතකොට මේ හැම එකටම අපිට පාවිච්චි කරන්න තියෙන මොකද්ද බුද්ධියනේ එතකොට බුද්ධිය පාවිච්චි කිරීමේට දක්ෂ කෙනා තමයි ඒ කරන්නේ එතකොට බුද්ධිය පාවිච්චි කරන්න යාට හොඳ අනුබලයක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණොත් යාට හොඳ අනුබලයක් ලැබෙනවා එයාගේ බුද්ධිය පාවිච්චි කරන්න. එතකොට එයා බුද්ධිය පාවිච්චි කළා එයාට ඒක දිගටම එයාගේ ගුණ ධර්ම දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ පින්වතුන්ට ඒ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු.